වස්සාන සමේ පින්නතුන් බොහොම උමනාවෙන් සද්ධාවෙන් යුක්ත පූජකන අටපිරිකර තුල අටපිරිකර තිබිය යුතු දෙපට සිවුර, තනිපට සිවුර, අඳණය, පාත්‍රය, පෙරහංකඩය, නූල් බෝලය, ඉඳිකටු ආදී මේ බඳපටිය ආදී මේ කිසිවක් මේ තුල දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දෙලිපිහිය නැහැ, නූල් බෝලය නැහැ, දෙපට සිවුර, තනිපට සිවුර නැහැ. මේ වර්තමානයේ මේ ඉතාම ජාවාරමක් හැටියට, ව්‍යාකූට වෙළඳාමක් හැටියට කරනවා මේ කාඩ්බෝඩ් කෑලි ඔතල. එනිසා ඉදිරි කාලය තුල පින්නතුන් බොහොම සද්ධාවෙන් යුක්තව මේ අෂ්ට පරිස්කාර පූජා කරන්නේ ඒ වස්සාන සමය තුල. ඉතින් ඒ පූජා කරන පූජාව තුල ආනිසංශයක් සිද්ධ වෙන්න නිවැරදිව පූජාව වෙන්නට ඕනේ. එහෙසා කූට වෙලෙන්ද මේක ජාවාරාවක් වට පත් කරගෙන මේ කාලය තුල වැඩි වැඩියෙන් මේ කාඩ්බෝඩ් සහිත සිවුරු කෑලි අටපිරිකර හැටියට මේ විකුණන්න බලනවා. ඒකට ඉඩ තබන්න නැතුව ඔබ හොඳින් හොයලා බලලා වගකිය යුතු තැනකින් නමක් සඳහන් වෙන තැනකින් මේ අටපිරිකර අරගන්න කියන කාරණාව ඔබට සිහිපත් කරනවා.